අන්නේ ආර්යයන් වහන්සේ නමක් මේ ලෝකේ බලන ආකාරය විමසා බලන ආකාරය ලෝකෙන් නිදහස් වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ විස්තර වශයෙන් පෙන්වා දෙන දේශනාවක් අද අපි ඉගෙන ගන්නෙ. මේ දේශනාවේ නම සලහායතන විභංග සූත්‍රය. සලහායතන කියලා කියන්නේ මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6. මේ ආයතන 6ට ප්‍රතිබද්ධ වෙච්ච අනිකුත් ආයතන ගැනත් සවිස්තරව විග්‍රහ කරන දේශනාව තමයි සලහායතන විභංග සූත්‍රය. මජ්ක්‍ධිමනිකායේ තුන්වන පණ්ණාසකේට තුන්වන කොටසට අයිති දේශනාවක් මේ. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනාරාමයේ. ඒ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා අමතා වදාලා, මහණෙනි ඔබට විස්තර විභාග වශයෙන් මේ ආයතන 6 ගැන කියලා දෙනවා. හොඳට අහගෙන ඉන්න. හොඳට තේරුම් ගන්න. මම දැන් කියා දෙන්නම් කියලා බුදුරජාණන් වහන්සේ මේ ආයතන 6 හා ඒකට සම්බන්ධ අනිකුත් සෑම දෙයක්ම මේ සලායතන විභංග සූත්‍රයේදී පෙන්වලා දෙනවා. එහිමයි ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා ච අධ්‍යත්තිකානි ආයතනානි වේදිතබ්බානි ආධ්‍යාත්ම ආයතන 6 අවබෝධ කරන්ට ඕනමයි. ච බාහිරානි ආයතනානි වේදිතබ්බානි බාහිර ආයතන 6 අවබෝධ කරන්ට ඕනමයි. ච විඥාන කායා වේදිතබ්බා සයවැදෑරුම් විඥාණය අවබෝධ කළ යුතුමයි. ච පස්සකායා වේදිතබ්බා සයවැදෑරුම් ස්පර්ශය අවබෝධ කළ යුතුමයි. අට්ඨාරස මනෝ පවිචාරා වේදිතබ්බා හිත හැසිරෙන කරුණු 18 අවබෝධ කළ යුතුමයි. ඡත්තිංස සත්ත්‍පදා වේදිතබ්බා සත්වයන්ගේ මානසික ක්‍රියාකාරීත්වයේ පවතින 36 කරුණ ගැන අවබෝධ කළ යුතුමයි. තත්‍රිද නිස්සාය ඉදං පජහතා මේක ඇසුරු කරගෙන මේක අතාරින්න කියලා දේශනාවක් තියෙනවා. ඒක අවබෝධ කළ යුතුමයි. තයෝ සතිපට්ඨානා යදරියෝ සේවති යදරියෝ සේවමානෝ සත්තා ගනුමනු සාසිතු මරහති සෝ උච්චති යුග්ගාචර්යාණං අනුත්තරු පුරුෂ ධම්ම සාරතීති. ආර්යයන් වහන්සේ නමක් සේවනය කරන සතිපට්ඨාන තුනක් තිබෙනවා. ආර්යයන් වහන්සේ නමක්ේ යම් සතිපට්ඨානයක් සේවනය කරයිද ආර්ණී කෙනා ශාස්ත්‍රුන් වහන්සේ අනේ කෙනා පිරිස දෙවිමිනිස් ලෝකයාට ලෝකයේ සිටින අට පිරිසට එහෙම නැත්නම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිසට අනුශාසනා කරන්ට සුදුසුයි. අන්නේ කිනාට කියනවා මේ දමණේවන ලෝකේ යෝගීන් අතුරින් අනුත්තර පුරුෂ ධම්ම සාරතී කියලා. අය මුද්දීසු සලායතන විභංගස්ස මේක තමයි සලායතන විභංගයේ මාතෘකාව.

එතකොට ඒක ඇහෙන් දකින්නකොට ඇහි විඥානෙ පහළ වෙනවා. කන නිකන් තිබ්බට විඥානෙ පහළ වෙන්නේ නැහැ. කනට ශබ්දයක් ගෝචර වෙන්න ඕන. එතකොට ඒ ශබ්දය දැනගන්නවා. ඒක තමයි එතන තියෙන විඥානෙ පහළ වීම. නාසයේ නිකන් තිබ්බ කියලා විඥානේ ක්‍රියාකාරීත්ව ගන්න බෑ. ගඳ සුවඳක් නාසයට වදින්න ඕන. එතකොට නාසයෙන් දැනගන්නවා. ඒක තමයි විඥානෙ. දිවක් නිකන් තිබ්බ කියලා විඥානේ පහළ වෙන්නේ නැහැ. රසය දිවට දැනෙන්න ඕන. රසයේ දිවේ ගෑවුනහම රසය දැනගන්නවා. ඒක තමයි ජීව විඥානෙ. කයට පහස දැනුනහම කයට පහ ස්පර්ශය ඇති වුනහම කයින් දැනගන්නවා. ඒක තමයි කයි විඥානෙ. මනසෙන් සිටිවිලි හිතනවා. හිතන දේ මනසින් දැනගන්නවා. ඒ දැනීම තමයි විඥානය. බුදුරජාණන් වහන්සේ වදාළ මේ විඥාන කාය 6 අවබෝධ කරන්න කියලා. මේ ලෝකේ අපි විඥානය අවබෝධ කරගත්තොත් ආය උපතක් කරා යන්නේ නැහැ. සියලු කෙලෙස් නැසනවා. විඥානේ අවබෝධ කිරීමට දුෂ්කරයි. හැබැයි අවබෝධ කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මායාකාරී කුගේ ස්වභාවය ඇති එකක් කියලා. මායාකාරී කිසි දිනක අපිට ඇත්ත පෙන්වන්නේ නැහැ. විඥාකාරී කවදාවත් අපිට සත්‍ය පෙන්වන්නේ නැහැ. අප විසින් ඒ විඥාකාරයව අල්ලගෙන හිට බලෙන්ම දමණය කළා හිට විඥාකාරයගේ විඥා අල්ලගත්තොත් මිසක් ළඟට අඬ ගහලා අපිට විඥා හදන්නේ මෙහෙමයි කියලා පෙන්වන්නේ නැහැ. විඥාකාරය හැමතිස්සෙම ඉන්නේ අපිට ඈතින්. ඉඳලා හද පෙන්වනවා. මේ වගේ තමයි මේ විඥානේ ක්‍රියාකාරීත්වය අප විසින් අල්ලගත්තොත් මිසක් ඉබේ අවබෝධ වෙන්නේ නැහැ. විඥාණය හටගන්නේ නාම රූප වලින්. නාම රූප කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා නාම වේදනා සංඥා චේතනා භස්ස මානසිකාර රූප සතර මහා භූත සතර මහා භූතයන්ගෙන් හටගන්න දේ. මෙන්න මේ නාම රූප වලින් තමයි මේ ඇහැ හැදිලා තියෙන්නේ. ඒ නාම රූප වලින් තමයි කන හැදිලා තියෙන්නේ. ඒ නාම රූප වලින් තමයි නාසය හැදිලා තියෙන්නේ. ඒ නාම රූප වලින් තමයි දිව හැදිලා තියෙන්නේ. ඒ නාම රූප වලින් තමයි කය හැදිලා තියෙන්නේ. ඒ නාම රූප වලින් තමයි මනස හැදිලා තියෙන්නේ. මේ නිසා නාම රූප වලින් යමක් හැදුනද අන්න එතන තමයි විඥානේ හටගන්නේ. එතන ඇහි විඥානි හටගන්නේ ඇහැ නාම රූප වලින් හැදී තියෙන දෙයක් නිසා නාම රූපයෙන් හටගන්නා වූ විඥානි හැදෙනවා. කනිත් එහෙමයි. නාහිත් එහෙමයි. දිවිත් එහෙමයි. කයත් එහෙමයි. මනසත් එහෙමයි. එහෙනම් අපි අවබෝධ කරගන්න ඕනේ නාම රූපයෙන් හටගත්තු දෙයක් තුල තමයි විඥානි හටගන්නේ. මොකද විඥානි නාම රූප තුල හටගන්න නිසා නාම රූප හේතුවෙන්. නාම රූප නැති තැනක විඥානි හටගන්නේ නැහැ. හොඳට ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ මායා ස්වરૂපී වූ මේ විඥානේ හොඳට අවබෝධ කරගන්න ඕන. ආංගේ විඥානේ අවබෝධ කිරීම අපි විසින් මේ ජීවිතයේදී අපි කරගත්තොත් සංසාරේ ඉපදීප දාපු මේ ගමන සදහටම ඉවර වෙනවා. ඇයි ඒ? විඥානේ තමයි මේ විද්‍යාව පෙන්වෙන්න ආවේ ඉස්සරහට. ඒ විද්‍යාව අල්ලගත්තේ එක්කෙනාට ආයි විද්‍යාව හදන්නේ නැහැ. හදන්න බෑ. අන්න ඒ වගේ තමයි අවබෝධ කරනවා කියන කරුණ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා චපස්සකායා වේදිතබ්බා සයවැදෑරුම් ස්පර්ශය අවබෝධ කරගන්නට ඕන.

දුකක් තේරුමකුත් නැහැ. සැප ගැන තේරුමකුත් නැහැ. එතකොට එහෙන් රූපය දැක්කහම ඒ දකින්නා වූ රූපය කරුණු තුනකට බෙදෙනවා. එක්ක සොම්නස ඇති කරනවා. එහෙම නැත්නම් දුම්නස ඇති කරනවා. එහෙම නැත්නම් උපේක්ෂාව ඇති කරනවා. එතන මේ රූපය සොම්නස ඇති කරන එකක් වෙන්න පුළුවනි. දුම්නස ඇති කරන එකක් වෙන්න පුළුවනි. එහෙම නැත්නම් උපේක්ෂාව ඇති කරන එකක් වෙන්න පුළුවනි. මේ තුනේම මනස හැසිරෙනවා. ඇහෙන් රූපේ දැකලා. එතකොට ඇහෙන් රූපේ දැකලා සොම්නසට අනුව, දුම්නසට අනුව, උපේක්ෂාවට අනුව මනසේ හැසිරීම තියෙනවා. කණින් ශබ්දය අහලා අසන්නා වූ ශබ්දය තුනකට බෙදෙනවා. එක්ක සොම්නසක් උපදිනවා. එහෙම නැත්නම් දුම්නස ඇති කරන දෙයක්. එහෙම නැත්නම් උපේක්ෂාව ඇති කරන දෙයක්. ඒකෙත් මනස ඇසිරෙනවා. නාසයෙන් ගඳ සුවඳ දැනගත්තා වූ සුවඳ දැන සුවඳට නාසයෙන් දැනගන්නා වූ සුවඳට සොම්නස හට ගන්නවා. එතකොට මේ සුවඳේ හිත ඇසිරෙනවා. නාසයෙන් දැනගන්නා ගඳට හිත ඇසිරෙනවා. එතකොට ගඳේට දුක හට ගන්නවා. ඒකටත් හිත ඇසිරෙනවා. එහෙම නැත්නම් මනසින් දැනගන්නා ගඳ සුවඳේ උපේක්ෂා ගතිය. සොම්නසකුත් නැහැ, දුම්නසකුත් නැහැ. නමුත් ඒකෙත් හිත ඇසිරෙනවා. දිවට දැනෙන රස. දිවට දැනෙන රස අතරේ රස තියෙනවා. දිවට දැනුනහම සතුටක් උපදිනවා. ආනි රසේ හිත ඇසිරෙනවා. ඇතම් රස තියෙනවා. දිවට දැනුනහම දුකක් උපදිනවා. අන්නේ රසී හිත ඇතිරෙනවා. ඇතම් රස තිබෙනවා. දිවට දැනුණාට අමුතු සැපක් දුකක් නැහැ. උපේක්ෂාවක් තියෙනවා. ඒ රසී පවා හිත ඇතිරෙනවා. කයට පහස දැනෙනවා. ඒ දැනෙන පහසට හිත සතුටක් උපදිනවා. එතකොට මේ සතුට උපදින පහසේ හිත ඇතිරෙනවා. එහෙම නැත්නම් කයට පහස දැනෙනවා. දැනනකොට මේ පහසට දුකක් හටගන්නවා හිතේ. සතුටක් ඇති වෙන්නේ නැහැ. ඒකෙත් හිත හැසිරෙනවා. කයට පහස දැනෙන එකට හිත මධ්‍යස්ත වෙනවා. ඒකෙත් හිත හැසිරෙනවා. මනසට අරමුණු අපි දැන ගන්නවා. සමහර සිතිවිලි හිතට එනකොට සතුටක් උපදිනවා Tamanට. එතකොටත් ඒකෙ හිත හැසිරෙනවා. ආයි ආයි මතක් වෙනවා ඒක. ආයෙයි ඒක අපි හිතනවා. හිතින් හදනවා අපි. සමහර සිතිවිලි හිතනකොට දුකක් හටගන්නවා අපිට. ඒ දුක හටගන්න කරුණත් අපි ආයෙයි හිතනවා. ආයෙයි ඒක හිත හැසිරෙනවා. දෝමනසට්ඨානීය දුක හටගන්න කරුණ. සමහර කරුණ හිතට එන එකට මධ්‍යස්ථයි. උපේක්ෂාවක්. ඒකෙත් හිත හැසිරෙනවා. එතකොට අපිට පේනවා මෙහෙම කරුණක්. ඇහෙන් රූපේ දැකලා සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා වශයෙන් බෙදෙනවා. කනින් ශබ්දය අහලා සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා වශයෙන් බෙදෙනවා. නාසයෙන් ගඳ සුවඳාග්‍රහණය කළා සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා වශයෙන් බෙදෙනවා. දිවෙන් රස විඳලා සතුට දුක උපේක්ඛා වශයෙන් බෙදෙනවා. කයට පහස ලැබිලා සතුට දුක උපේක්ඛා වශයෙන් බෙදෙනවා. මනසට අරමුණු ඇති වුණාම සතුට දුක උපේක්ෂා වශයෙන් බෙදෙනවා. එහෙනම් ඇහෙන් අරමුණක් දැක්කහම කරුණු තුනක් තුන් ආකාරයට ඒක අපිට ලැබෙනවා. එතකොට ඇස කන නාසය දිවකය මනස කියන එකට හයයිනේ. එතකොට ඇහෙන් අරමුණක් දැක්කම තුන් ආකාරය තුන් වර 6 18යි. අන්න මනස හැසිරෙන තැන් 18. මනස හැසිරෙන්නේ ඔච්චරයි. ඕක තමයි අපිට මේ කොන පොට බේරගන්න බැරුව පටලැවිලා තියෙන්නේ. අවුලෙන් අවුලට ගිහිල්ලා තියෙන්නේ ඕක තමයි. දැන් මේ බුදුරජාණන් වහන්සේ වදාළි මේ අවුල ලිහා ගන්න හැටි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සත්පද 36ක්. සත්පද කියලා කියන්නේ සත්ව කියන්නේ සත්වයන්. පද කියන්නේ සත්වයන් පිහිටලා සිටින දේවල්. 36ක් තියෙනවා. ඒක අවබෝධ කරගන්න ඕන.